මම දකිනවා තාම අපි නියම ආණ්ඩුව පිහිටවලා තාම මාස 3යිනේ අවුරුදු 5කට මේ ආණ්ඩුව පිහිටවලා තියෙන්නේ. ඉතින් මගේ විශ්වාසය තියෙනවා මේ අවුරුදු 5ම මේ ආණ්ඩුව පවතිනවා. මේ අවුරුදු 5ක කාලය තුල අතෘප්තිරපත් වෙච්ච අසාධාරණ ලක් වෙච්ච එක්සත් ජාතික පාක්ෂිකයන්ට සාධාරණ ඉෂ්‍ය කරන්න පුළුවන්. ඒ වගේම පක්ෂ පාට ભેදයක් නැතුව රට හදලා මුළු රටේම ගෞරවය එක්සත් ජාතික පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ටත් අරන් ඉන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපිට ඕනේ 2020 දී එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් යුතු රජයක් ප්‍රජාතන්ත්‍රවාදීව ගොඩනගන්න අවශ්‍ය කරන ජයග්‍රහණ ජනතාවට ලබා දෙන්න. එතකොට කරු ජනාධිපතිතුමා එතුමාගේ පක්ෂය ජයග්‍රහණය කරන්න කල්පනා කරනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනතාව තීරණය කරයි කාටද බලය දෙන්නේ මොන අනුපාතයකටද බලය දෙන්නේ. ඒක තමයි මේ විචිත්‍ර තත්ත්වය.